නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සමාධිය කියන මාතෘකාව. සමාධිය තුළ ප්‍රථමයෙන්ම අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කාය සමාධිය. කාය සමාධිය තුලත් විවිධ මට්ටම් පවතින නිසා කාය සමාධිය එකකින් නිර්මාණයක් නොවුණු ධර්මතාවයක්. කාය සමාධිය විවිධ සමාධි වලින් ඒකරාශී වෙලා නිර්මාණය වෙච්ච සමාධි එකතුවක් කියලා කිව්වොත් ඒක නිවැරදි. එබැවින් ඒ කාය සමාධියේ ක්‍රියාකාරීත්වයත්, කාය සමාධියක් කයක් තුල ගොඩනැගෙන්නේ කොහමද, ඒ ධර්මතාවය තමයි අද අපි දිගටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කාය සමාධිය සාකච්ඡා කරන්නට පටන් ගත්ත මොහොතේ ඒ සමාධිය නිර්මාණය වෙන ක්‍රමය සාකච්ඡා කරන්න කලින් පුංචි අත්දැකීමක් බෙදා ගන්නට අපි කැමැති. අද ලෝකේ සමාධිය වඩනවයි කියලා යම් කිසියක පුරුදු පුහුණු කරනවා. ඒ හැම දෙය තුළින්ම අනවබෝධයක් වැඩෙන බව විතරක් පැහැදිලි. මේ ලෝකේ වඩන්න සමාධියක් කියලා එකක් නැහැ කියලා වඩාත් පැහැදිලි. අපට මතකයි පුංචි කාලේ මේ සමාධිය පිළිබඳව පොඩි කාරණාවක් අපට කියනු ලැබුවා. එතකොට අවුරුදු 8ක් විතර ඇති. සමාධිය කියලා ශ්‍රේෂ්ඨ නිලයක් තියෙනවා. ඒක බොහොම සංවර නිලයක්. ඒක වඩන්නට ඕනේ, පුරුදු පුහුණු කරන්නට ඕනේ කියලා පොඩි කමඨාණකුත් දෙන ලැබුවා. දවස් 3කට පස්සේ ඒ කියපු සමාධිය වැඩුණාද කියලා ඇහුවාම මට හිනා ගියා. ඒ ගුරුවරයා තේරුම් ගත්තා මෙයාට යම්කිසි අභිරහසක් තේරිලා තිනවා. පුංචි උනාට මෙයාට මොනාර එකක් වැටහිලා තිනවා. කුමක්ද පුතා තේරුණේ කියලා ඇහුවාම මම දීපු සරල උත්තරයක් තමයි සමාධිය කියලා එකක් වඩන්න එකක් තිබිලා නැහැ, ඔයා මට බොරුනේ කිව්වේ කියලා. එයා කල්පනා කළා නෑ එහෙම එකක් වඩනවනේ, මගේ ගුරුවරයාත් කිව්වනේ. මං කිව්වා මේ ලෝකේ හැමෝතුළම සංවරය තියෙනවා, සමාධිය තියෙනවා. හැබැයි තමන් තුළ තියෙන අසංවරභාවය නිසා අර සමාධිය මතු වෙන්නේ නැහැ. එහෙනම් අසංවරභාවය අයින් කළාම, ඒ කැළඹිච්ච ස්වභාවය අයින් කළාම සමාධියක් හම්බෙනවා නම් ඒක පිටින් ආවේ නැහනේ. සමාධිය තිබිලානේ. එහෙනම් මේ ලෝකේ ඉන්න හැමෝම ඉපදෙනකොට සමාධියත් එක්ක තමයි ඉපදෙන්නේ. ඒ අසංවරභාවය නිසා, කලබලය නිසා, ඒ තියෙන පුදුජන ස්වභාවය නිසා ඒ සමාධිය කවදාවත් ජීවිතේ මතු වෙන්නේ නැහැ. ඒක තමන් තුළ තියෙන බව තේරුම් ගන්න. එහෙනම් අපි සමාධියක් නෙමෙයි වඩන්නේ, අසංවරභාවය අයින් කරනවා, කලබල ස්වභාවය අයින් කරනවා. එක ඉරියව්වක එක ක්‍රමයකට ඉන්න බැරි ස්වභාවය තැම්පත් ස්වභාවයට පත් කළාම අර මෙච්චර කාලයක් සමාධියට නැගිටින්න බැරුව, සමාධියට ඉස්මතු වෙන්න බැරුව මුලා කරගෙන හිටපු අර අසංවරය අයින් කළාම එතකොට අපට තේරෙනවා සමාධිය එතන තිබිලා කියලා. එහෙනම් සමාධිය කියන්නේ මොකුත් නැති එකක් නේ. එහෙනම් මොකුත් නැති එකක් වඩන්නේ කොහොමද? එහෙම වඩනකොට එහෙම එකක් වැඩෙන්නේ නැහනේ. ඇයි? මොකුත් නැත්තම් ඒක වඩන්න ක්‍රම තියෙන්න බෑනේ. එහෙනම් මොකුත් නැති එකක් නම් ඒක අනිවාර්යෙන් තියෙන දෙයක් වෙන්නට ඕනේ. එහෙනම් ඒක මතුවෙන්න, ඒකට ක්‍රියාත්මක වෙන්න දෙන්නති බාධාවයි අයින් කරන්නේ. මේක තමයි මෙච්චර කාලයක් මේ සමාධිය වඩනවා කියන එක කියලා කියන එක තේරුණා. ඒ ගුරුවරයා එදා කිව්වා කිසිම දෙයක් කියන්න අවශ්‍ය නැහැ. ඒ හැම දෙයක්ම එනකොට අරන් ඇවිල්ලා. මේවා මෙතන වඩලා නැහැ. පෙර වඩලා ගෙනල්ලා තියෙනවා. එහෙනම් මේ ලෝකේ අපි තිපදිච්ච වාරගාන අපට කියන්න බැරි නම්, සසරේ ගමන් කරපු ඒ භවගාන අපට ගණන් කරන්න බැරි නම්, අපි මේ සමාධිය මොනතරම් වඩන්නේද්ද? මේ සමාධිය ගැන මොනතරම් සාකච්ඡා කරන්නේද්ද? සමාධිය ගැන මොනතරම් කරුණු කාරණා දැනගෙන ඒව අපේ දැනුමත් එක්ක මිශ්‍ර කරන්නේද්ද? එනම් මේ සමාධිය කියන කාරණාව අපි වඩන එකක් නෙමෙයි. මෙච්චර කාලයක් සමාධියට මතු වෙන්න දෙන්නේ නැතුව අපි තුල තිබුණ අසංවරභාවය අන්න ඒක අයින් කරනවා. අපි තුල තිබුණ පීඩනය අන්න ඒක අයින් කරනවා. සිතට නිවෙන්න දෙන්නේ නැතුව අපි තුල තිබුණ කම්පනය අන්න ඒක අයින් කරනවා. එම අයින් කළාම සමාධියට එයාට ඕන විදිහට නිදහසේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සමාධියට අවශ්‍ය තරම් එයාට ඒ සුවය තුළ පවතින්න පුළුවන්. එහෙනම් අපි දීර්ඝකාලීනව කරන්නේ සමාධියක් වැඩිම නෙමෙයි. අපි තුළ තියෙන සමාධිය ඉස්මතු වෙන්නටත් එයාට නිදහසේ ක්‍රියාත්මක වෙන්නටත් ඒ අවශ්‍ය බාධක ටික අයින් කරනවා. එහෙනම් කාය සමාධිය කියන කාරණාව යටතේ සංවර භාවයේ තුලින් සමාධිය ගොඩනගමු කියන කාරණාව තමයි අපේ අද විශේෂ අවධානම. අපගේ අසංවර භාවය අපේ කායික සමාධියට විශාල බාධාවක්. අපි දන්නවා අපි මේ ජීවත් වෙන පරිසරයේ අපි අසංවර භාවය නිසා මොනතරම් අපි අද කලබල චරිතයක් වෙලාද කියලා. අසංවර භාවය කියලා කිව්වම ඒක පවතින විවිධ ක්‍රම තියෙනවා. සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා මේ අසංවර භාවය කියන එක සීලයෙන් විනේ නැහැ. අපට ඇඟිල්ලක් දික් කරලා මෙයා අසුවලා අසංවරයි, එයා තුල කිසිම තැම්පත් භාවයක් නැහැ කියලා කියන්න බෑ. හැබැයි යාට ඒක ඉරියව්වක ඉන්නත් බෑ. සමාධිය කියලා කියන්නේ මාස ගාණක් වුණත් ගාග්ගලක් වගේ ඉන්න පුළුවන් තපස් සුවය. ඒ සමාධි නිලය කියලා කියන්නේ මේ රායෝ මොකවත් නැති, නාම රූප නැති, හැලීම් ගැටීම් නැති විශාල ඉස්සූ ස්වභාවයක්. සමාධියේ අත්දැකීම කියලා කිව්වොත් ඒක විස්තර කරන්න මේ ලෝකේ කිසිම වචනයක් නැහැ. ඇයි අපි කුමන වචනය ගත්තත් ඒ සෑම වචනයක් තුලින්ම කැළඹිල්ලක් තමයි ඇති වෙන්නේ. හැම විග්‍රහයක් තුලින්ම පටිඝියක් තමයි අටගන්නේ. කියන්න උත්සාහ කරන හැම උත්සාහයක් තුලින්ම ඇවිලීමක් තමයි අටගන්නේ. එහෙනම් සමාධිය කෙනෙක් වඩලා ඒ අත්දැකීමෙන්ම දැනගත යුතු කාරණාවක්. ඒ ඉස්සූ ස්වභාවය, ඒ පරම සාන්තිය මේ ලෝකේ කිසිම වචනයකින් කියන්නට බෑ. ඒක විස්තර කරන්න දරන උත්සාහය අපේ මෝඩකමක් කියලා කිව්වොත් ඒක නිවැරදි. ඒක කියන්න වචන නෑ. එහෙනම් අද අපි ආර්ය ජාතියේ මේ ගමන පටන් ගන්නවා. මේ ගමන සාමාන්‍ය කට්ටිය යන එකක් නෙමෙයි, සියලුම ආර්ය කට්ටිය යන ගමන. ආර්යයි කියලා කිව්වේ නැවත ඉපදීම නවත්තන අදහසින් යන කට්ටියගේ ගමන. එහෙනම් ඒ ගමන යනකොට අපි මේ සමාධිය අත්දැකීමෙන්ම, ප්‍රත්‍යක්ෂ දැනුමෙන්ම දැනගන්නවා. තවත් කෙනෙකුට එයා තුලින් දැනගන්න උදව් කරනවා මිසක් අපි සමාධිය විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒක විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. තැම්පත් ස්වභාවයක් කියලා අපි කියනකොට මම කියන තැම්පත් ස්වභාවය, මට තේරිච්ච තැම්පත් ස්වභාවය ඇයෙන කෙනාට තේරෙයි කියලා මං කොහොමද විශ්වාස කරන්නේ? මේ දැනුමෙන්ම, මේ කියන කාරණාවෙන්ම, මේ කියන හැඟීමෙන්ම ඒ විදියට මෙයාට තේරෙයි කියලා මං කොහොමද තීරණය කළේ? එහෙනම් අපි එයාගේ දැනුමට අනුව, එයාගේ ප්‍රඥාවට අනුව එයාම ප්‍රත්‍යක්ෂ කරගෙන තේරුම් ගන්න ඒ උදව්ව විතරයි අපි කරන්නේ. එහෙනම් මෙතනත් මේ සියලුම ස්වාමින්වහන්සේලාට සමාධිය කියන ඒ උත්තරීතර ඉස්සූ ස්වභාවය, ශුන්‍ය ස්වභාවයේ අත්දැකීම තම තමන්ගේ නැනනුවනට, තම තමන්ගේ අවබෝධයට, ප්‍රඥාවට තේරෙන්න, අත්විඳින්න, ප්‍රත්‍යක්ෂ කරගන්න උදව් කරනවා මිසක් සමාධිය පිළිබඳ විග්‍රහයක් කරන්නේ නැහැ. ඒ සමාධිය තමන් තුළ උප්පත්තියෙම තියෙනවා. ඒක මතු කරගන්න, ක්‍රියාත්මක කරගන්න මෙච්චර කාලයක් තිබිච්ච බාධා ටික කමඨාන් වශයෙන් දේශනා කරනවා. ඒ බාධාවල ස්වභාවයන් පෙන්වලා දෙනවා. තමන්ට තියෙන්නේ ඒව නිරෝධ කරගෙන ඒකින මාර්ගයේ ගමන් කරන්න. අසංවර භාවය තුලින් අපේ කය ගොඩාක් කැළඹෙනවා. ඒ කය සම්පූර්ණයෙන්ම නිවන්න නම් සමාධියට ගෙනියන්න නම් කැළඹෙන්න තියෙන හේතු ටික ක්‍රමානුකූලව නිරෝධ කරන්නට ඕනේ. කොහොමද ඒක නිරෝධ කරන්නේ කියලා ඇහුවොත් මේ කායික සමාධියට බාධක වශයෙන් තියෙන සියලුම කෙලෙස් ටික ඒ පුරුදු ටික අයින් කරලා අර සැබෑ සමාධිය ඒ හැම දේතුලින්ම මතුවෙන්න ඒ පාසුව සලකනවා. අපට මතකයි පුංචි කාලේ ඇත්තටම ඒ අවබෝධ වෙච්ච දේ සමාධියක්මද, එයාට ඒ කියන අවබෝධය ඇවිල්ලාද කියලා ගුරුවරයාට පොඩි සැකයක් පාලුනේ. ඇයි පොඩිනේ, වයස අවුරුදු 8යිනේ. එතකොට එයාට ඒක තේරෙන්න විදියක් නැහැ. එහෙනම් මෙයා කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න එයාට අවබෝධයක් මදි. ගුරුවරයාට කියාගන්න භාෂා දැනුම මටත් මදි. ගුරුවරයා ගිහිල්ලා ලොකු ඉදලක් අරන් ආවා. ඒ ප්‍රදේශයේ තියෙන ඉදල් වලට මිටක් නැහැ. ඉරටු 500ක් විතර තියලා ලොකු කඹයකින් හොඳට ගැට ගාලා එහෙම හදාගත් එකක්. අරගෙන ඇවිල්ලා කිව්වා, පුතා සමාධි බලයෙන් මේක සම්පූර්ණයෙන් කඩන්න කියලා කිව්වා. එයා හිතාන හිටියා දෙපැත්තෙන් අල්ලලා පොර බැදලා දත් මිටි කාලා ඇඟ සම්පූර්ණයෙන්ම ශක්තිය යොදවලා කඩයි කියලා. මං ඇහුවා, දැන් කඩන්න ඕනේද? එහෙම නැත්නම් විවේකයෙන් පස්සේ දෙන්නද කඩලා? ආන් කමන්නේ, පස්සේ දෙන්නක අවසමට දෙන්න කියලා. අවස යනකොට එයා කියපු ප්‍රමාණයට, ඒ කියපු දිග ප්‍රමාණයට ලස්සන්ට කණ්ඩායම් දෙකකට කඩලා වෙන් කරලා තිබ්බා. දැන් මෙයාට ලොකු ප්‍රශ්නයක්, මේක නිකන් පීයෙන් කැපුවා වගේ මේක කැඩුවේ කොහමද? කුමක්ද හේතුව? කොහමද මේක කළේ? මේක ලොකු ප්‍රශ්නයක්. ඇව්වා, මේක පාවිච්චි කළේ මොන වගේ තාක්ෂණයක්ද? මං කිව්වා, මේ ලෝකේ බලය වැඩි නම් ඒක අපට කඩන්න බැරි නම් පොඩ පොඩ ඒ බලය දුර්වල කෙරුවාම සම්පූර්ණ බලය කවදාරි දවසක බිඳෙනවා. අර කියපු ප්‍රමාණය මැනලා ඉරට්ට ඉරට්ට කැඩුවා. ලණුව ලියලා ඉරට්ට ඉරට්ට කැඩුවාම පැයක් එකමාර දෙකක් යනකොට සේරම ටික කැඩිලා ඉවරයි. ආයි මේ කණ්ඩායම වෙනම ගැට ගැව්වා, මේ කණ්ඩායම වෙනම ගැට ගැව්වා. මේකට මහ ලොකු ශක්තියක් යදවන්න ඕනේ. ඒ වගේ සමාධිය මතුවෙන්න තියෙන බාධක ටික අයින් කළාම, ක්‍රමානුකූල බාධකේ බාධක අයින් කරනකොට දැන් සමාධිය මතුවලා ඉන්නේ නැද්ද? එදාට යාට තේරුණා මෙයාට ඒක ඇත්තටම තේරිලා කියලා. එහෙනම් අද අපේ ජීවිතයේ සමහර කෙලෙස් අයින් කරගන්න බැරුව අර විශාල ඉදල පිටින් කඩන්න හදනා වාගේ දත් මිටි කාගෙන අපිට කලන්ත ඇදිලා මුළු ශක්තියම වැය වෙලා අපි සීවිකල් වෙන්නේ නැද්ද? එහෙනම් වීරිය කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ප්‍රඥාවෙන් නිවීමට පාවිච්චි කරන්නට ඕනේ වීරිය. ගලක් පෙරලනකොට විශාල ශක්තියක් යදවලා පොර බදලා බදලා සී නැති වෙලා වැටෙනවා. එයා වීරියවන්තයෙක් නෙමෙයි. එයා ద్వේස සාගත කෙනෙක්. එයා විශාලසෙන් ගැටෙන කෙනෙක්. අනන්ත අප්‍රමාණ කැළඹිල්ලට භාජනය වෙච්ච කෙනෙක්. වීරියවන්තයා ප්‍රඥාවෙන් බලනවා මේක ගලවන්න බෑ. මේක ගලවන්න අපි මේ විදිහට කරොත් ඒක හරියන්නේ නැහැ. මේකට තුනෙන් එකකට උසට ගලක් ගේන්න. තුනෙන් උස ගේන්න පුළුවන්නේ. ඒ ප්‍රමාණයට තුනෙන් එකක් එකක ගලක් තියෙනවා. අපේ උසෙන් දාගුණයකින් දිග ලීයක් ගේන්න. අර ගලට අර ලීය තියලා අර කෙරෝලෙන් අල්ලලා ඇද්දාම මේක නිකම් අර නිකම් පුළුන් ගොඩක් වගේ ඉස්සිලා යනවා. එනං අපි ගොඩාක් දුරට මේ කෙලෙස් නිරෝධ කරන්න වීරිය කියලා එකක් වඩනවා. වීරිය කියලා එකක් අපි පුරුදු පුහුණු කරනවා. ඒ සෑම වීරියක් තුලින්ම අපිට අවශ්‍ය දේ සිද්ධ වෙලා නැහැ, අනවශ්‍ය දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි අපි දන්නේ නැහැ අපගේ කෙලෙස් නිරෝධ කරන ක්‍රමවේදය? අපගේ අඩුපාඩු හදන ක්‍රමවේදය අපි දැනගෙන හිටියේ නැහැ. අපි නිතරම පුරුදු පුහුණු වෙලා ඉන්නේ මේ හැම දෙයක්ම බලහත්කාරයෙන් කරන්න. බලත්කාරය තුලින් සමාජය පිරියෙනවා. අපේ සමාජය පිරියෙනවා නම් අපි මොනතරම් දුර්වලද කටයුතු කරලා තියෙන්නේ. එහෙනම් මම වීරියෙන් කටයුතු කරනවා, එඩිතරව කටයුතු කරනවා, නිදි වරාගෙන මම මේක පුරුදු කරනවායි කියන හැමදේ තුලින්ම අපේ සමාජය පිරියුණ එක තමයි උනේ. අපේ මාබෝසතනන් වහන්සේ අත්දැකීමෙන් දේශනාවක් කරනවා, මානෙනි දුෂ්කර ක්‍රියා කරන්න එපා. දුෂ්කර ක්‍රියාව මේක වැඩෙන්නේ ඇයි? ඒක තුලින් පටිගියක් ඇති වෙන්නේ, කම්පාවක් ඇති වෙන්නේ, දරා ගන්න බැරි පීඩනයක් ඇති වෙන්නේ, අසංවර භාවයක් ඇති වෙන්නේ. ඒ නිසා ඒ කියන සමාධිය අපටපත් වෙන්න බෑ. ඒ අවබෝධය අපට පාළ වෙන්නේ නෑ. එහෙනම් අද අපට සිද්ධ වෙලා තියෙනවා අපේ තියෙන මේ සේරම සමාධියට තියෙන බාධක අපට එකපාරට අයින් කරන්න බෑ. මේක මා ඉදලක් වාගේ ශක්තියෙන් වැඩි එකපාරට කඩන්න බෑ. ඒ නිසා ඒක ගැටගාලා තියෙන ගැටේ ලියලා පරික්ෂා කරලා බලනවා. මොකද්ද මේකට තියෙන ප්‍රශ්න? මේක අයින් කරනවා. මේක මේකත් අයින් කරනවා. ඔය විදිහට ඉරට්ටෙන් ඉරට්ට කඩාගෙන යනකොට ඉරටු ටික සේරම කැඩුනයි කියලා කියන්නේ සම්පූර්ණ ඉදලා දෙකට කැඩුනයි කියන එක නේද? අතපය රිදිලත් නැහැ. ශක්තිය වැයවිලත් නැහැ. කලාන්තය ඇදිලත් නැහැ. ප්‍රශ්නයට විශාල වශයෙන් දැනුමක් ආයෝජනය වෙලත් නැහැ. වාඩි වෙලා ඉමින් ඉමින් කඩනවා. එහෙනම් අපේ කායික සමාධිය අද එන්නේ නැති එකට හේතු ගණනාවක් තියෙනවා. ඒ හැම එකක්ම අපි සාකච්ඡාවට භාජනය කරනවා. ඒ සමාධිය අපි තුල පවතින සමාධිය අප තුලින්ම කිසිම දෙයක් නොකර ඉබේ මතුවෙලා අපිට අවශ්‍ය තරම් කාලයක් ඒක පැවතිලා ඒ සමාධි සුවය අපි අත්විඳින්න ඒ පරිසරය හැදෙනකන් අපි මේ දුර්වලකම් බාධක ටික අයින් කරනවා. ඒ බාධක ගණනාවක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක අපි හදනවා අපේ කය තුල තියෙන අසංවරභාවය. සංවරභාවය කිරීම තුලින් අපි තුල තියෙන සමාධියට තියෙන බාධක අපි ඉවත් කරනවා. ඒක ඉවත් කරන්නේ කොහොමද කියලා. අපේ ජීවත් වෙන පරිසරය තුල අපි පරිභෝජනය කරන බඩු තුල අපි ජීවත් වෙන ජීවන රටාව තුල අපට තියෙන ඕනෑපාකම් තුල මේකින සෑම දේ තුලින්ම අපි මේ සංවරය හදන්නට ඕනේ. ඒකට අපි මේ සංවරය කියලා කියනකොට විනයක් අදාගෙන නීති රීති දාගෙන එහෙම ප්‍රතිපත්තියෙන් ජීවත් වෙන එකක් නෙමෙයි. කයේ නිවීම අටගන්නේ කුමන විදියට ජීවත් වුණොත්ද අන්න ඒක තමයි ඒ සංවර නිලය, සංවර ස්වභාවය. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි ජීවත් වෙන ක්‍රමවේදවල අපේ චරිතවල කැළඹෙන ස්වභාවයන් අනන්ත අප්‍රමාණ තිබුණ නැද්ද? දෛනික කටයුතුවල අපිට අසහනයක් පීඩාකාරී තත්ත්වයක් තිබුණ නැද්ද? අන්න මේ දුර්වලකම් තමයි අපේ සමාධිය මේ තක්වා යටපත් කරගෙන තිබුණේ. සමාධිය කියලා වඩන හැමෝම කවදාරි දවසක සමාධියදී කරන්නේ සිත නිවන එක නේද? සිතුවිලි නැති සිතුවිලි රහිත ස්වභාවයට පත් වෙන එක නේද? එහෙනම් අපේ සිතත් කැළඹෙන ස්ථාන ටික නිරවුල් කෙරුවොත් සිතුවිලි නැති තත්ත්වයට පත් වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම පුරුදු වෙන්නට ඕනේ අපිට සුවපාසු ක්‍රමයකට වාඩි වෙලා මේ කයේ තියෙන අසංවරභාවය සංවර කරනවා. මේ කයේ තියෙන චර්යාව පිළිබඳව සිය පවත්නවා. ඒ හැම දෙය තුලින්ම ඒ සංවරභාවයේ තියෙන ධාරිතාව වැඩි කරනවා. අසංවරභාවය ක්‍රමානුකූලව නිරෝධ කරනවා. මෙන්න මේක බොහොම සියුම් කමඨාණක් උනත් මේ වගේ පුංචි ඉරටු එකතු වෙලා තමයි අද අපට සමාධිය කියන්නේ කුමක්ද කියන එකවත් තේරුම් ගන්න බැරි විදියට තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. සමහර අවස්ථාවලදී කවුරු හරි ඇවිල්ලා මොනවා හරි කතා කරනවා. ඒ කතා කරලා ඉවර වෙනකන් අපිට ඉන්න බෑ. ඇයි ඒ තරම් අපි අසංවරයි? අපිට කරුණු කාරණා 500ක් විතර තියෙනවා ඒ කියන කාරණාවට කතා කරන්න. බැරි වෙලාවත් කෙනෙක් ඇවිල්ලා ඔබ වහන්සේ හරි දුස්සීලයි කිව්වම මං කොහොමද එහෙම වුනේ? මම මේ වගේ සිල් රකින්න කෙනෙක් කියලා අපි කලබල වෙන්නේ නැද්ද? ඔබ වහන්සේ අසංවරයි කිව්වම මගේ සංවරභාවය මන් දන්න ඔබ වහන්සේ මොනවද දන්නේ කියලා අපි ගැටෙන්න යන්නේ නැද්ද? ඔබ වහන්සේ වත්පිළිවෙත් හරියට කරන්නේ නැහැ කිව්වම අනුන්ගේ වත්පිළිවෙත් පුරන්න නෙමෙයි මං ආවේ මගේ වැඩ ටික කරන්න කියලා අපි අපේ හදාස් එක්ක පොරබදින්නේ නැද්ද? හැබැයි එයා මොනවද කියන්නෙන්නේ කියලා බැලුවාම එයා කියන්නෙන්නේ වෙන එකක්. ඔබ වහන්සේ අසංවරයි. ඔබ වහන්සේ විනය රකින්නේ නැහැ. සිල් රකින්නේ නැහැ. ඔබ වහන්සේ වත්පිළිවෙත් පුරන්නේ නැහැ කියලා අවුරුදු 3කට කලින් අපට කියන්න පුළුවන් වුණා. අද දැක්කාම ඒ කියන චෝදනා එකක්වත් කරන්න බෑ. ඔබ වහන්සේ ගොඩාක් ශ්‍රේෂ්ඨයි. ඔබ වහන්සේ දැක්කාම ඒ ස්වාමීන් වහන්සේද මේ ස්වාමීන් වහන්සේ කියලා මටම මාව හදාගන්න බෑ ස්වාමිනේ. හරි සන්තෝෂයෙන් මං ඉන්නේ ඔබ වහන්සේ දැකලා. එයා කියන්නාවේ මේ ටික. එයා කියන කාරණා මොනතරම් ලස්සන ආර්ය කතාවක්ද? හැබැයි ඒක කියනකම් ඉන්න බෑ. අර පළවෙනි වචනේ එනකොටම අපි දබර වෙන්න හදන අසංවර වෙනවා. දෙවෙනි කාරණාව ඇයෙනකොටම අසංවර වෙනවා. තුන්වෙනි කාරණාව වෙනකොට විශාල වශයෙන් යත් එක ගැටෙන්න අපි තීරණය කරලා ඉවරයි. කිසිසේත්නයට සමාව දෙන්නෙම නැහැ. හේතුව ඒ කියන ප්‍රශ්න එකක්වත් මට නැහැ. මේ වැරදි චෝදනාවලට මම එකඟ නැහැ කියන ඒ උම්මත්තක ස්වභාවය අපි තුල මතුවෙන්නේ නැද්ද? හැබැයි කතාව ඇත්තටම වෙන එකක්. ඒක කියනකම් ඉන්නේ. ඒක ඇයිලා ඉවර වෙලා ඒක හොඳට තේරුම් අරගෙන ඒකට අවශ්‍ය උත්තරේ සුදුසු ලෙස දෙන්න අර සංවරභාවේ නැහැ. විපස්සනාව නැහැ සම්මා වාචාව තුල. එහෙනම් මෙතන තියෙන ප්‍රශ්නය ආගත්ත දේ තේරුම් අරගෙන තේරුම් ගත්ත දේ සාකච්ඡා කරලා වඩලා ඒක ප්‍රත්‍යක්ෂ කරනවා. එහෙනම් අපි මේ කමඨාන ඇයි මේ විදිහට විග්‍රහ කරන්නේ කියලා බැලුවාම සමාධියක් අපි තුල තියෙන එකක් අපි තුල තියෙන බව දැනගත් එකක් අපි කොහොමද ඒක මතු කරන්නේ? එහෙනම් අපේ දුර්වලකම් අපි ඉස්සලා අයින් කරන්න ඕනේ. එහෙනම් අපට සාකච්ඡා කරන්න තියෙන්නේ අපේ දුර්වලකම් අපට වැරදිච්ච තැන්. සමාධියට මේ දක්වා අපි නඩත්තු කරන බාධක. එහෙනම් අපි යමක් දැක්කාම ඒ දැක්ක දේ ඇත්තටම අපිට තේරුන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ප්‍රඥාවකුත් නැහැ. හැබැයි අපට එකක් තේරිලා තේනවා අපේ දැනුමේ තරමට. ඒකට අනුව අපි අසංවර වෙන්නේ නැද්ද? මෙච්චර දේවල් වලට අපි අසංවර වෙනවා නම් කොහොමද කාය සමාධියක් ඇදෙන්නේ? මේ කය එක ඉරියව්වක ඉන්න බෑ. විවේකයෙන් එක ඉරියව්වක ඉඳගෙන ඉන්න බෑ. ඇලවෙලා ඉන්න බෑ. වාඩි වෙලා ඉන්න බෑ. බලාගෙන ඉන්න බෑ. සක්මනේ ටික වෙලාවක් ඉන්න බෑ. ඇයි? මේ කය අසංවරයි. මොනවාරි වැඩක් කරන්න ඕනේ. මොකවත් වැඩක් නැත්තම් ගලක් අරගෙන තව ගලකට හරි කොටනවා. කානුවක් හරි යට කපන්නට ඕනේ. ඇයි? මොකද්ද ප්‍රශ්නේ? එයාගේ කය තුළ සංවරභාවය නැහැ. කය ගොඩක් කලබලයි. වාඩි වෙලා මේ සියලුම දේ දියා බලාගෙන තමන්ට නිවිච්ච ස්වභාවයෙන් ඒ සංවරභාවයෙන් ඉන්න දක්ස නැත්තම් සමාධියක් වඩන්නේ කොහමද? සමාධියක් ගැන මොන කතාවක්ද යාට? හේතුව එක තැන හින්ද බෑනේ. සමාධිය කියලා කියන්නේ අසීමිත ලෙස සීමා රහිතව රැඳී සිටීමක් නේද? කිසිම ගැටීමකින් තොරව චේතනාවකින් තොරව ඕනතරම් කාලයක් Nirodha Gama Nitya තුල රැඳීමක් නේද? වාඩි වෙලා ඉන්න බැරි නම් පැය භාගයක් එයා කොහමද සමාධියක් ගැන වඩන්නේ? එහෙනම් මේ සංවරභාවය අපි දිනු කරන්නට ඕනේ. මේ දක්වා අපි අසංවරයි. අපේ ආයතන හැම දෙයතුලින්ම අසංවරභාවය පවතිනවා. ඒ කලබලකාරීත්වය අපි දුරු කරන්නට ඕනේ. ඒ අඩුව හදන්නට ඕනේ. එහෙනම් දෛනික ජීවිතය තුළ අපි මේ කාය සමාධිය වඩන තාපසයක වශයෙන් අපි ඉස්සෙල්ලාම නිරෝධ කරන්නේ මොකද්ද? මේ කයේ අසංවරභාවය සංවර කරනවා. ඇවිදිනකොට එයාගේ සංවරභාවය එයා නිතරම 100% ඒක නිවැරදි කරනවා. කතා කරනකොට ඒ කතා කරන ඒ සෑම අවස්ථාවක් තුළම නිවැරදිද සංවරව කතා කරනවා. ආගන්නකොට කලබල වෙන්නේ අදහස කියන්න ඕන තරම් වෙලා තියෙනවා. ආයස තව තියෙනවා. හොඳට ඒක සංවරව ශ්‍රවණය දෙනවා. අපේ ශ්‍රවණය එයාට පූජා කරනවා. අසන්නන් හැමෝම වාඩි වෙලා අසනවයි කියලා කියන්නේ නැහැ. ඒ අසන දේ තුලින් ඒගොල්ලෝ යමක් අපට පූජා කරනවා. ඇසීම පූජා කරනවා. ඇසීම පූජා කරන නිසා තමයි දේශකයන් වහන්සේට දේශනාව පූජා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් මෙතන ගනුදෙනුවක් තියෙනවා. දේශකයන් වහන්සේ දේශනාව පූජා කරනවා. අසන්නන් හැමෝම ඇසීම පූජා කරනවා. මේ පුංචි දේවල් අපි දැක්කේ නැහැ. දැන් දකින්නට ඕනේ. හේතුව අපි වඩන්නේ සමාධිය. කිසිම කම්පාවක් නැති පීඩනයක් නැති කලබලයක් නැති නිවිච්ච කායික සමාධිය අපට අත්දකින්නට ඕනේ නම් ඒක අපේ ප්‍රඥාවට අනුව ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕනේ නම් ඒ බාධක ඉවත් කරන්නට ඕනේ. එහෙනම් අපි අදහිඳලා අපගේ කායික සංවරභාවය පිළිබඳව සිහිය පීඨවනවා. කොහොමද කරන්නේ කියලා බැලුවාම මේක සරල ව්‍යායාමයක්. මේ කමඨාන. අපිට කැමැති ඉරියව්වක වාඩි වෙලා මේ කයේ තින සෑම අසංවර භාවයක්ම මෙනෙහි කරනවා. ශබ්දයක් ඇෙනවා, ඒක මට ප්‍රශ්නයක්ද? නෑ. ඒක අයිතිකාරය මමද? මට දෙය කුරුල්ල කෑගන්නේ? මට දෙය සත්තු කතා කරන්නේ? නෑ. එහෙනම් මං ඇයි ඇරිලා බැලුවේ? අසංවරයි. ඕපදු පොයනවා තාම. අනුන්ගේ ඕපදු පොයන කෙනේ සමාධි වෙනවද? එහෙම කිසිම පොතක නෑ. බුදුවරු දේශනා කළා නෑ. ඕපදු පොයනවා කියලා කියන්නේම එයා මේ ලෝකේ සමාධිය ස්පර්ශ කරන්නේ නෑ. ඒ හැම දෙයකටම එයා වාඩි වෙලා ඉන්නවා. එයාට ඒව ප්‍රශ්න නෙමෙයි. කයේ සංවරභාවය විතරක් එයාට එකම එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ මොකද්ද තියෙන දුර්වලකම්? ඒක නිවැරදි කරන්න ඕනේ. ඒ අඩුපාඩු හදන්න ඕනේ. ඒ ප්‍රශ්නේ විතරයි එයාට තියෙන්නේ. එහෙනම් මෙච්චර කාලයක් ශබ්දයක් ඇහුණාම ඒ මිනිස්සු පෙරලගෙන ඔළුව දාලා බලන මොකද්ද කියලා බලනකොට පොල් ගෙඩියක් ඇටිලා. එහෙනම් මේ වගේ පුංචි පුංචි ශබ්දවල් ඇහෙනකොට ඒ ඇයෙන ඇයෙන දිසාවල් වලට දුවලා ගිහිල්ලා අපි ඒ දිසාවල් වල ඒ ශබ්දය ආවේ ඇයි? මොකද්ද ඒ ශබ්දයට හේතුව? ඔබ වහන්සේට ඇහුණද? ඔය උපාසක මාත්‍යට ඇහුණද? ඒක මොකද්ද කියලා බලන්නට ඕනේ කියලා අපි මේ විදියට අසංවර වුණා නේද? ශබ්දවලට අසංවර වුණා, රූපවලට අසංවර වුණා, රසවලට අසංවර වුණා, ස්පර්ශවලට අසංවර වුණා, සිතවිලි වලට අසංවර වුණා. මේ හැම එකක්ම සංවර කරන්නට ඕනේ. මේ සංවර භාවය තුළින් සම්පූර්ණ කාය සමාධිය ඇදෙන්නේ. හැබැයි කාය සමාධියට මේ අසංවර භාවයෙන් තියෙන බාධාව අයින් වෙනවා. ඒ නිසා නිවීමක් අට ගන්නවා. අපට තේරෙනවා කලින් තිබුණට වඩා ටිකක් නිවිලා. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් සමාධිය මතු වෙලා තියෙනවා. මේක ටික ටික මතු වෙන්නේ. 100, 5, 10, 25, 40, 60, 70, 90, 100 කියලා සම්පූර්ණ සමාධියට එනවා. රසක් දැනෙන්න බෑ. ඒ රස හොඳට දැනෙනකොට විකා ගන්න 100ක් නැහැ. අසංවරයි. කය අසංවරයි. කවුරුත් මේක පැහැරගෙන යන්නේ නැහැ. උදුරගෙන කන්නේ නැහැ. බාධකේකුත් නැහැ. මට ඕන තරම් වෙලාවක් තියෙනවා. ඕන තරම් විවේකයෙන් ඒක කන්න. නමුත් අසංවරයි. ඇයි? අර රස දැනෙනකොට අසංවරයි. මෙච්චර අසංවර නම් එයා තුල කොහොමද සමාධියක් ඇති වෙන්නේ? සංවර වෙන්න එපාය. රස දැනෙනවා. ඉතින් ප්‍රශ්නයක් නෑ මගේනේ. කවුරු පැහැරගෙන යන්නේ නෑනේ. මොකද්ද තියෙන ප්‍රශ්නය? හිමින්සරේ කනවා. ඒ රස ප්‍රමාණිකුලෝ දැනෙන්න හරිනවා. ඒක සාමාන්‍ය දෙයක් විදිහට ගන්නවා. කයේ අවශ්‍යතාවයේ කුමක් සඳහා තියෙනවද? ඒකේ දැනීම වැඩි. මේ ධර්මතාවය තුළ ඉන්නවා. කයට ලුණු ඕනේ නම් ලුණු රස කයට වැඩිපුර දැනෙනවා. කයට ඇඹුල් ඕනේ නම් වැඩිපුර ඇඹුල් රස දැනෙනවා. ගැබෙනි මව්වරුන්ට වැඩිපුර ඇඹුල් රස දැනෙන්නේ ඇයි? ඒගොල්ලන්ට ඇඹුල් ඕනේ. පොඩි ළමයි නිතරම එක තැනක ඉන්නේ කලබලයි. හැමතැනම දුවනවා. ඒ නිසා පැණි රස වැඩිපුර ඕනේ. පැණි රස තමයි ඒගොල්ලන්ට වැඩිපුර දැනෙන්නේ. එනම මේ රස දැනෙනවා කියන එක මට ඕන විදිහට වෙන එකක් නෙමෙයි. කයට ඕන විදිහට වෙන එකක්. ඒක ධර්මතාවයක්. කයේ ක්‍රියාකාරී ස්වභාවයක්. කයේ දැනුමෙන් ක්‍රියා කරන යම්කිසි ධර්මතාවයක්. මෙන්න මේ කාරණාව දකින්නට ඕනේ. එනා රස නිසා අසංවර භාවයක් ඇති වුණාද? ඒ අසංවර භාවය දැන් සංවර කරන්නට ඕනේ. මොනතරම් රස දැනුණත් කලබල වෙන්නේ නැහැ. ඉක්මන්ට කන්නේ නැහැ. අපට මේ ලෝකේ කිසිම වැඩක් නැහැ. එකම වැඩේ තියෙන්නේ රාත් වෙලා පිරිනිවන් පාන එක. වෙන මොකුත් වැඩ නැහැ අපට. එහෙනම් අපිට කලබල වෙන්න හේතුවක් නැහැ නේද? එහෙනම් මේ අසංවර භාවය අපි මෙච්චර කාලයක් අදලා තිබුණ නැහැ. ඒ නිසා සමාධිය තිබුණා, මතුුණ නැහැ. දැන් මේ බාධක අපි අයින් කරන්නට ඕනේ. අපි ජීවත් වෙන පරිසරය තුළ, අපි දකින සෑම නාම රූප තුළම, මේ වර්ණ තුළ කිසිම අසංවර භාවයක් ඇදෙන්න බෑ. ඒ හැම දෙය තුළින්ම සංවර වෙන්න ඕනේ. කලබල වෙන්නේ නැහැ. එයා ඒ හැම දෙයක් දිහාම බලාගෙන එයාගේ නිවීම ඒ විදියටම පවත්වාගෙන යනවා. ඒක පේන්නේ නැති වෙච්ච වෙලාවේ තිබිච්ච මානසිකත්වයයි පේනකොට තියෙන මානසිකත්වයයි අතර වෙනසක් නැහැ කියන මානසිකත්වය තුළ එයා රඳා පවතිනවා. අන්න සමාධිය දැන් පොඩ පොඩ මතුවෙනවා. ඇයෙන සෑම වචනයක් නිසාම අසංවරයක් ඇති වුණා. මේ සද්දෙනම් ආවල් කුරුල්ලා වෙන්නේ නැති අපි ඇත්තටම වනජීවීකේ වැඩ කරන කට්ටියද? අපි පක්ෂීන් පිළිබඳව PhD එකක් එහෙම නැත්නම් ආචාර්ය උපාධියක් පිළිබඳව පරිස්සම පවත්වන කට්ටියද? මොන කුරුල්ලා මොන විදියට කෑ ගැව්වත් අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේකනම් සතේක අනතුරකටපත් වෙලා අපි පසු වෛද්‍ය කෙනෙක්ද? අපිට තියෙන අයිතිය මොකද්ද? ඒගොල්ලන්ට බේත් දාන්න යන්න. ඒ කිසිම දෙයකට කලබල වෙන්නේ නැහැ. අපි කලබලයි. මේ shabdaye muwekge shabdaye muwa ina disawata kochchera dura hadda dannae kiyala dan api wenama chithrapatiyak nadattu karanawa. Aya adhyaksha kore kiyala. Eka kohomada une meka kohomada une kiyala ewa saakatcha karanawa. Aya gaveshakayek wela. Me vidiyata ayenawa nam me dura pramanaya thula innone. Ena me shabdayata anuwa sata inne mechchera meetara gana kiyala dan eya sampurnama vaidyawarayak wela. එහෙම නැත්නම් එයා විද්‍යාඥයෙක් වෙලා පරීක්ෂණ කරනවා විද්‍යාගාරය තුළ ඉඳගෙන. එහෙනම් මෙවැනි දුර්වලකම් තමයි අසංවරයි කියලා කිව්වේ. අපි ඉතාලගෙන හිටියා මේ ගවේෂණය කරන එක බොහොම හොඳ දෙයක් කියලා. ගවේෂණය කරන්න කරන්න සිත කැළඹුණාද නියුණාද? ඕනවට වඩා දැනගත්තාම සිත කලබල වෙනවා. අසංවර වෙනවා. එහෙනම් ඊට පස්සේ ගවේෂණය කරන්නේ හැම දේ තුළම නිවීම පමණක් දකින්නවා. ඇයෙනවා තමයි. අපි බීරෝ නෙමෙයිනේ. කන් ඇයෙනවා නම් ඇයෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒ සංවර භාවයට කිසිම ගැටලුවක් වෙන්න බෑ. අපි හන්දෝ නෙමෙයි නම් පේනවනේ. පේන එක ප්‍රශ්නයක් වෙන්න බෑ. අර නිවීමට ඒකේන සංවර භාවයට කිසිම බාධාවක් ඇති වෙන්න බෑ. එහෙනම් අපි ජීවත් වෙන පරිසරය තුළ මෙච්චර කාලයක් අපි වඩලා තින්න වෙන මොකවත් නෙමෙයි අසංවර භාවයන්. මිනිසු දිහා දකින්නකොට අපි කලබල වෙනවා, අසංවර වෙනවා. ඇයෙන දේවල් තුලින් අසංවර වෙනවා. අර සමාධියට මතු වෙන්න දෙන්නේ නැහැ. පුළුවන් තරම් සමාධිය යට ගන්නවා. පුළුවන් තරම් කලබලව ඉන්න මේ කයට උරුකලා. අපි වාඩි වෙලා ඉන්නකොට ඒ වාඩි වෙලා ඉන්න පරිසරය තුළ හැම දෙයක් තුළින්ම අපගේ සංවර භාවය අපි නිතරම 100 මෙනෙහි කරන්නට ඕනේ. දැන් මට නැගිටින්න හිතෙනවා. ඇයි? එක තැන හිඳලා කම්මැලි. ඉතින් එක තැන හිඳ කම්මැලි නැග සමාධිය ඉන්නේ කොහමද? අවදිව ඉන්නකොටවත් එයාට එක තැන ඉන්න බැරි නම් මෙච්චර දේවල් තේරිලාත් එක තැනක ඉන්න බැරි නම් එයා තාම ඇවිදින්න කැමති නම් ඉරියව් වෙනස් කරන්න කැමති නම් සමාධියක් වැඩෙන්නේ නැහැ යාතුල. ඒක මනක්කල්පිත අදහසක් පමණයි. ඒක සැබෑ කරන්න බෑ. ඕනතරම් කාලයක් එක ඉරියව්වක ඉන්න පුළුවන් වෙන්නට ඕනේ. පීඩාවකින් තොරව, වේදනාවකින් දුකකින් තොරව. ඇයි? අපගේ කයේ සංවරභාවය අපේ සමාධියට විශාල ශක්තියක්. මේ දුර්වලකම් නිසා තමයි අපේ සමාධිය මෙච්චර කාලයක් අපට අයිමි වුණේ. දැන් අපි වාඩි වෙලා හැමදේම සමාධියෙන් බලනවා. සංවරව හැම දෙයක්ම ගනුදෙනු කරනවා. යමක් කරන්න ගියාම කිසිම කලබලයක් නැහැ. හොඳට බලලා කල්පනා කරලා සුදුසු විදියට කටයුතු කරනවා. ඒ සංවරභාවය දැන් අපේ ආයතනවලට පුරුදු කරන්නට ඕනේ. සංවර භාවය කියලා කියන කාරණාව වැඩිපුරම බලපාන්නේ අපේ සිතට. යම්කිසි අදහසක් ඇති වුණාම, යම්කිසි වැඩක් කරන්න අපට සිතවිල්ල පහළ වුණාම, ඒක කරලා නිමාව දකින්නකන් සංවර භාවය කියන එක ඊනයක් විතරයි නේද? උදේ පාන්දරම නැගිටලා උදෙන්ම ඒ අවදි වෙලා ඒ කටයුතු වල නිරත වෙලා රෑ වෙනකම් මාන්සි වෙනවා. ඒ තරම් එයාට එක ඉරියව්වක ඉන්න බෑ. කිසිම විවේකයක් නැහැ. ඇයි? අර වැඩේ ඉවර වෙනකම් එයාට නිින්දක් නැහැ, කෑමක් නැහැ, විවේකයක් නැහැ. ඒ තරම් අසංවරයි. මොකද්ද මේකට හේතුව කියලා බැලුවාම මේ අසංවර භාවයට එයා ගොඩාක් කැමති. එයාගේ සිත කැමති නැහැ නිවෙනවට. එයාගේ සිත කැමති ඇවිලෙනවට. මෙන්න මේ දුර්වලකම් අපේ ජීවිතවල තියෙනවා. භාණ්ඩයක් ගන්න බෑ සංවරව අයියෙන් ගන්නේ. ඒක ගන්නකොට සමහර වෙලාවට ආවේ නැත්තම් කඩලා ගන්නේ. මොනාරි උපකරණයක ඇණයක් ගලවන්න බැරි වුණාම ඒක ඉරයි නම් කඩලා ගන්න නැද්ද? කෑලි දෙක තුනට කඩලා ඇතුලේ තියෙන දේවල් ගන්න නැද්ද? දැන් දෝෂය නිර්දෝෂ කළා. අයි කරන්න විදියක් නැහැ. ඇයි? කෑලි පාක් කොහමද අයි කරන්නේ? ගලව ගන්නකම් ඒ අදාළ උපකරණය ගන්නකම් සංවරේ නැහැ. ඒ තරම් කලබලයි. ඇඳුම ගලව ගන්නකොට බොත්තම ඉර වෙලා නම් ඒ ඉර වෙච්ච බොත්තම අපිට ඉමීන්සරේ මොකද්ද ඉර උනේ? කොතනද මේ නූල ගැට ගැවුනේ? එහෙනම් මේ කියන තැනේ මොනාරි නූලක් මෙතන පැටලිලා තිනවා. ඒක බොහොම සංවරව දැකලා ඒ නූල ලියලා ඉමීන්සරේ ගලවන්න ඇදලා ගන්නවා. බොත්තම කැඩිලා විසිකනවා මීටර 100ක් විතර දුරට. ඇයි ඒ තරම් අසංවරයි? දාඩිය වැඩි වෙනකොට සිවුර ගලවලා පැත්තකට විසි කරන්නේ නැද්ද? සරපුවක් සමහර වෙලාවට කැඩුනාම ඒ කැඩිච්ච සරපුව අල්ල පොලේ ගන්න නැද්ද? ඒ තරම් අසම්මරයි. කැඩුනා. ඒක පාවිච්චි කරන්න තිබිච්ච කුසලේ ඉවර වුණා. ඒක අරන් පැත්තකින් තියෙනවා. කිසිම දෙයක කම්පා වෙන්න දෙයක් නැහැ. ඇයි අපි අසම්මර වෙන්නේ? කුමක් නිසා අපේ සමාධිය අපේ පිරීමටපත් කරනවද? අපි තුල නිධානයක් වශයෙන් තියෙන සමාධිය අපිම මොකටද නැති කරගන්නේ? මෙන්න මේ අඩුව අපි තේරුම් ගන්න එපාය. එහෙනම් සමාධිය වෙන කොහෙවත් නෙමෙයි තියෙන්නේ, මන් තුල තියෙනවා. ඒක වඩන්න තියෙන එකක් නෙමෙයි, මතුවෙන්න තියෙන බාධක ටික හයින් කරන්නට ඕනේ. මෙච්චර කාලයක් ඒක මතුවෙන්න නොදී මම බාධා නඩත්තු කළා. හැම ක්‍රියාවක් තුලින්ම සමාධියට ක්‍රියාත්මක නොවෙන්නට මම ඒවට අවහිරකම් ඇති කළා. අන්න ඒ දුර්වලකම් අපි දැන් හදන්නට ඕනේ. එහෙනම් අපි මේ කමඨාන පුරුදු කරන්නේ කොහමද? කායික සංවරය කියලා කියනකොට ඒ කායික සංවරය තුල තියෙන්නේ මොකද්ද? ආයතන සංවරය. කාය සමාධිය හදන්න මේ කායික සංවරය හදන්නට ඕනේ. ඒකට සලායතන සංවරය හදන්නට ඕනේ. එහෙනම් මේ සෑම ආයතනයක් මැද ඉඳලා සංවරයෙන් ගනුදෙනු කරවන්නට ඕනේ. සංවරයෙන් අපි ජීවත් වෙන්න සංවරයේ ක්‍රමවේදය උරු කරන්නට ඕනේ. අපි දන්නවා අපි දකින දේවල් තුලින් මොනතරම් අසංවරද කියලා. සමහර අය දකිනකොට අපිට පේනවා මෙයා වැඩිපුරම මේ දකින්නේ අර කාන්තාව දියා. එයාගේ ඇස නිතරම ඒ දිශාවට යනවා. එයාගේ ඉරියව්වලට ගොඩාක් අවධානමින් යොමු වෙනවා. ඒ කියන්නේ එයාගේ අසංවරභාවය එයාගේ ඇසලින් අපට පේනවා. මිනිස්සු දන්නවා එයා ගොඩාක් අසංවරයි. කොහොමද දැනගත්තේ? පිළිමෙවාගේ ඉන්න කෙනාගේ කොහොමද ඒ අඩුව දැනගත්තේ? එයාගේ ඇයේ තින කණිනිකාවේ චලනයෙන් දැනගත්තේ එයා අසංවරයි කියලා. කිසිම සංවරයක් නැ, මොකවත් අදලා නැ. ඒ කළු ඉන්ද්‍රිය ඒට මෙට දුවන ඒ දිහා දිලා බලලා තමයි මිනිස්සු තීරණය කළේ උන්වහන්සේ එමු නැත්තං ඒ උපාසකයා ඒ උපාසිකාව හරි අසංවරයි කියලා. එහෙනම් අපේ සංවරභාවය අපට අවශ්‍ය දේ පමණක් බලන්නට ඕනේ. ඒ දේ තුලින් නිවීමක් අට ගන්නට ඕනේ. සමාධියට බාධාවක් ඇති වෙන්න බෑ. මෙන්න මේ අවබෝධය අපි පුරුදු කරන්නට ඕනේ. අපි තුල තියෙන සමාධිය මතුවෙන්න මොනවාරි දෙයක් ඇවුනාම එතන නවත්තලා බිත්තියට කන තියලා ආගෙන ඉන්නවා. අනුන්ගේ දේවල් අපට තියෙන අවශ්‍යතාවය මොකද්ද? එකතු වෙන්න කැළඹීමක් නෙමෙයිද ඉන්නේ? දැනගන්න අපි තුල විඩාවක් නෙමෙයිද ඇති වෙන්නේ? ගොඩාක් දැනගත්තාම ඒ ගොඩාක් දැනගත්ත දේ තුලින් සමාධිය යට යනවා. ගොඩාක් දේවල් අපි පුරුදු පුහුණු කළාම ඒ හැම දේ තුලින්ම සමාධිය යට යනවා. හේතුව සමාධිය කියලා කියන්නේ පුරුදු වෙච්ච දේවලුත් ඒ දැනුවත් වෙලා ඉගෙනගත්ත දේවලුත් මතක තියාගත්ත දේවලුත් ඔක්කොම අයින් කරන ක්‍රමවේදය. ඒවා පරිභෝජනය නොකරන මානසිකත්වයට තමයි සමාධිය කියලා කිව්වේ. එහෙනම් අද තපස් ජීවිතය තුළ අපි මේ කටපාඩම් කරන හැම දෙයක් තුළින්ම සමාධියට බාධාවක් නෙමෙයිද ඇති වෙලා තියෙන්නේ? අපි දැනගන්න සිතේ දැනගැනීමේ ධාරිතාව වැඩි වීම තුළින් නාම රූප සංඥාව වැඩි වෙලා නැද්ද? සමහර අවස්ථාවලදී අපට උපදෙස් දැනගෙන ලැබිලා තියෙනවා දැනගැනීමෙන් නිවෙනට කියලා. අපි හිතනවා ගොඩාක් දේවල් දැනගත්තාම අපි නිවනට යනවායි කියලා. නෑ, අවශ්‍ය දේ දැනගත්තාම තමයි නිවනට යන්නේ. හැමදේම දැනගත්තාම නිවනට යන්න බෑ. හේතුව මේ ලෝකේ කාරණා 500ක් අවබෝධ කරගෙන සෝවාන් වෙච්ච කෙනෙකුත් නැහැ. කාරණා 1500ක් අවබෝධ කරගෙන සකෘදාගාමි වෙච්ච කෙනෙකුත් නැහැ. කාරණා අද්දාක් දැනගෙන අනාගාමි වෙච්ච කෙනෙකුත් නැහැ. 84000ම දැනගෙන රහත් වෙච්ච කෙනෙකුත් නැහැ. එහෙම වෙනවනම් ඉස්සෙල්ලාම ආනන්ද හාමුදුරුව නේද රහත් වෙන්න ඕනේ. සේරම කටපාඩම් කරගත්ත පෝටලේ මානායක හාමුදුරුව නේද ඉස්සෙල්ලාම රහත් වෙන්න ඕනේ. ඒ දේවල් සිද්ධ නොවුණා නම් අද අපි මේ පාඩම් කරන හැම දෙයක් තුළින්ම අපටත් එන්නේ උන්වහන්සේලාට වෙච්ච දේ නෙමෙයිද? පාඩම් කරනවයි කියලා කියන්නේ එයා මේ භවයේ සමාධිය වඩන්නේ නැහැ කියන එක. ඉගෙන ගන්නවයි කියලා කියන්නේම එයාට සමාධිය ලැබෙන්නේ නැහැ කියන එක. හැම දෙයක්ම දැනගන්නවයි කියලා කියන්නේ මේ භවයේ පිරිනිවන් පාන්නේ නැහැ කියන එක. එයාට අවශ්‍ය වෙන්නේ නිවීමට එකම එක කාරණාවයි. ඒ කාරණාව විතරයි එයා දැනගත යුත්තේ. එයාට අවශ්‍ය දේ මේ වෙනකොටත් ලැබිලා තියෙන්නේ, ඇහිලා තියෙන්නේ. නමුත් ඒක තේරුම් ගන්න යා තුළ අවබෝධය නැහැ. අවබෝධය ලැබෙනවා ඒ කර්මානුරූපීක සැකසෙනකොට. මේ භවයේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව ඉන්නකොට රාත්‍රිලා පිරිනිවන් පාන්න ඕන ඉන්න ලයිස්තුව උන්වහන්සේ දන්නේ නැද්ද? ඒ සේරම කට එකතු කර එක බණක් කිව්වා ඔක්කොම රාත්‍රුනේ. ඇයි එහෙම උන්නේ නැත්තේ? මේ සංස්කාරය තුළ ඒ කර්ම සැකසෙන ක්‍රමයක් තියෙනවා. සංස්කාර තුළින් විඥාන සැකසෙන ක්‍රමයක් තියෙනවා. එනහේ හැමෝගෙම කර්මයට අනුව මාර්ගඵල ලැබෙන ක්‍රමයක් තියෙනවා. මේ ඔක්කොම හේතුඵල ධාමයට නිවැරදිව සැකසෙච්ච ක්‍රමයක් තියෙනවා. ලෝකයේ පවතින තාක්කල් ක්‍රියාත්මක වන. එනම් මේ ධර්මතාවයට අනුව ඒ අයගේ කුසල් පෑදෙනකොට, ඒ අයගේ අවස්ථානුකූලව කර්මය සැකසෙනකොට ඒ අය ඇවිල්ලා ඒ අවශ්‍ය දේ ආගෙන රාත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් ඒවා කර්මානුරූපිය සිද්ධ වෙනවා. එහෙනම් අපි කුමක්ද කරන්නේ? බලාත්කාරයෙන් හැමදේම පාඩම් කරගෙන හැමදේම බලාත්කාරයෙන් කරන්න හදනවා නෑ. ඒ තුලින් ඇතිවෙන්නේ වැඩිපුර දැනගෙන වැඩිපුර පුරුදු වෙලා වැඩිපුර අසංවර භාවයක් නිර්මාණය වීමක්. දැනගත්ත කෙනා, වැඩියෙන් පාඩම් කරපු කෙනා, වැඩියෙන් ඉගෙන ගත්ත කෙනා, එයාගේ මානසිකත්වයයි, මොකවත් දන්නේ නැති කෙනා, පාඩම් නොකරපු කෙනා, ඉගෙන ගත්තේ නැති කෙනා කියන මේ දෙන්න අතර වැඩිපුරම නියතමානිකම, අවංක භාවය, කීකරුකම, සංවර භාවය, ඒ කියන මාන්‍ය අඩු භාවය කාටද තියෙන්නේ කියලා කිව්වම අර දැන නොගත්ත කෙනා, අධ්‍යාපනයක් නැති කෙනා, මොකවත් පුරුදු නොවෙච්ච කෙනා ළඟ විශේෂ ගුණධර්ම තියෙනවා. එහෙනම් වැඩිපුර දැනගත්තාම, වැඩිපුර පාඩම් කළාම, වැඩිපුර ඉගෙන ගත්තාම අනිත් අයට වඩා ඉහළට යන්න එපාය ගුණධර්ම. මේක පිරියෙන්නේ ඇයි? අනිත් අයට වඩා මාන්නේ අඩු වෙන්න එපාය. මේක වැඩි වෙන්නේ ඇයි? අනිත් අයට වඩා උඩඟු වෙන්නේ ඇයි? අනිත් අයට වඩා අසංවර වෙන්නේ ඇයි? එහෙනම් මේ හැම දෙයක් තුලින්ම අපට වෙලා තියෙන්නේ අකටයුත්තං. නිවීම කියන එක කටපාඩම් කරන්න තියෙන එකක් නෙමෙයි, පුරුදු කරන්න තියෙන එකක්. සමාධිය කියන එක කටපාඩම් කරන්න තියෙන එකක් නෙමෙයි, තමන් තුළ තියෙන සමාධිය මතු කරගන්න තියෙන එකක්. එහෙනම් තැම්පත් භාවය අපට වඩන්න බෑ. ඒ වඩන එක තුලින් තවත් අසංවර එකක් නේ, තවත් පුරුද්දක් නේ. පුරුදු දායක් තිබුණාම අපි මේක සමාධි කරන්නේ කොහමද? අර පුරුදු ටික නිරෝධ කරන එක. ඒ පුරුදු කුමක් නිසා ආවද කියලා බලලා ඒක නැති කරන එක, අඩු කරන එකයි කරන්න ඕනේ. ඒකට අමතරව තවත් පුරුද්දක් ගේනවා. එතකොට 10යි 1යි 11යි. එහෙනම් මෙච්චර කාලයක් අපි වඩලා තියෙන හැම දෙයක් තුළින්ම අලුතෙන් එකක් එකතු වුණා. තවත් පුරුද්දක් එකතු වුණා. දැනුම් ගණනාවක් එකතු වෙලා අපි තුල මාන්නය තවත් වැඩි වුණා. දැනුමේ ධාරිතාව වැඩි නිසා අර කලින් තිබිච්ච සිටිවිලි දැන් තවත් ගණනින් වැඩි වෙලා. ඇයි? දැන් ටිකක් වැඩිපුර හිතන්න පුළුවන්. ගවේෂණය කරන්න පුළුවන්. ප්‍රඥාවෙන් හිතන්න දැන් අපේ සිතට ඒ ධාරිතාවක් තියෙනවා. මේ හැම දෙයක් තුළින්ම තැම්පත් වෙලාද? එහෙම නැත්නම් තිබිච්ච තැම්පත් භාවයේ පිරිහිලාද? තම තමන්ගේ දැනුමෙන් පරික්ෂා කරලා බලන්නට අවශ්‍යයි. මෙන්න මේ දුර්වලකම් අපි නිවැරදි කරන්නට ඕනේ. මේ ලෝකයේ හැමෝගෙම තුල සමාධියක් තියෙන කාරු සමාධියක් වඩලා හරින්නේ නැහැ. කිසිම කෙනෙකුට සමාධිය පූජා වෙලත් නැහැ. තමන් තුල තියෙන කලබල ස්වභාවය අයින් කළාම අසංවර භාවය අයින් කළාම අර සංවර භාවයයි සමාධියයි නිකම්මතු වෙනවා. එහෙනම් මේ හැමෝ තුලම සම්මා සමාධිය තියෙනවා. සිල් දේශනා සාකච්ඡා කරන හැම මොහොතෙම අපි දේශනා කළේ කුමක්ද කියලා හොඳට සිතලා බලන්න. හැම සිල් දේශනාවක් තුළින්ම සම්මා සතිය, සම්මා වාචාව, සම්මා දිට්ඨිය, කම්මන්තේ වායාමය, සම්මා ආජීවය අපි කතා කළේ නැද්ද? සම්මාව කියලා වෙන එකක් පුරුදු කළාද නැහැ. දකින දේ 100ෙන් දැක්කා. තියෙන දෙයම තමයි. එහෙම තියෙනවයි කියලා දැනගත්තා මේක සම්මා වුන් නැද්ද? එහෙනම් සම්මාව එනකොට අරගෙන ඇවිල්ලා. හැබැයි මේවා දකිනවා, මේවා ඇයෙනවා, දැනෙනවා කියන එක දැනගන්න පුරුදු වෙලා නැහැ. ඒ ක්‍රියාකාරීත්වය මන් තුල තියෙනවා කියන එක අපි නොදැනුවත් හිටියා. ඒක දැන් දැනුවත් ඉන්නවා. එදා දැකපු දේවල්ම තමයි අදත් දකින්නේ. හැබැයි අද දැනගෙන දකිනවා. අර දැනගන්න එක විතර අපි කළේ, වෙන මොකවත් කළේ නැහැ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි වඩා ගත්තද නැහැ? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි ඉපදුනේ. පෙනුනේ නැද්ද පුඩි කාලේ ඉඳලා? ඇහුනේ නැද්ද? දැනුනේ නැද්ද? ඇඟුනේ නැද්ද? සිතුනේ නැද්ද? ඉපදෙනකොටම ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක තමයි ඉපදුනේ. හැබැයි මේක පේන බව අපි දැනගෙන දකින ක්‍රමවේදය අපට උරු වෙලා තිබුණේ නැහැ. ඇයෙන හැම දෙයක්ම ඇයෙන බව දැනගෙන හාන්න අපි දක්ෂ වෙලා හිටියේ නැහැ. කතා කරන හැම දෙෙම දැනගෙන ඒ අවශ්‍ය දේ කතා කරන්න අපි උරු වෙලා හිටියේ නැහැ. ඇඟෙන හැම දෙයක්ම ඇඟෙන බව දැනගෙන ඇඟෙන්නේ කුමක්ද කියන එක පිළිබඳව 100ෙන් ඉන්න දක්ෂ වෙලා හිටියේ නැහැ. හැම චෛතසිකයක්ම මන්තුල නිර්මාණය වෙනවා. හැම සිතවිල්ලක්ම මම දැනගෙන සිතන්න පුරුදු වෙලා නැහැ. එහෙනම් මේ දැනගන්න එක තමයි අපි කළේ. 100 කියන කාරණාව විතරයි අපි පුරුදු කළේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කල්ැතුව තිබුණා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන බව දැනගත්තා. ඒ දැනගන්න එක විතරයි අපි කළේ. එහෙනම් මේ වාගේ සමාධිය තැනකොට ගෙනාවා. එහෙම එකක් තියෙනවයි කියලා දැන් දැනගන්න එකයි අපි කරන්න යන්නේ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ ධර්මකාරණාවල් වැළලිලා තියෙනවා, නිදන්ගත වෙලා තියෙනවා. නිදානේ කොයිද තියන්නේ? පොළව යට. එහෙනම් අපි නිදානේ ගන්නවද නැහැ? නිදානයක් ගත්ත කෙනෙක් මේ ලෝකේ කවුරුත්ම නැහැ. නිදානයක් ගත්තයි කියලා පොලිසියෙන් අල්ලලා ගිහලා නඩු දැම්මාම දඬුවම් කරන්න බෑ. නිදානයක් ගත්තේ නැහැ. ඒ නිදානියට තිබිච්ච බාධක ටික අයින් කළා. කළුගල් අයින් කළා. ඒ දොරවල් අයින් කළා. ඒකට අදාළ ඒ සේරම බාධක ටික අයින් කළා. අයින් කළා මේක උඩට ආවා, මතු වුණා. බාධක ටිකයි අයින් කරන්නේ. ඒ අයින් කරපු නිසා අපි කියලා නිදානිය ගත්තයි කියලා ඇත්තටම අරන්නේ. ඒ බාධක ටික අයින් කළා මේක උඩට ආවා. ඒක මතු වුණා. ඒක හිමි වුණා. ඒකයි අයිතිය නිකන් ලැබුණා. එහෙනම් සමාධිය වැඩුවයි කියලා කියනවා. අට්ඨ සමාපත්තියට පත් වුණයි කියලා කියනවා. සම්මා සමාධිය ස්පර්ශ කළයි කියලා කියනවා. එයා සම්මා සමාධිය ස්පර්ශ කළේ නැහැ. මිත්‍යා සමාධි ටික අයින් කළා. සම්මා සමාධිය නිකන් හම්බ වුණා. ඒකේන ගල් දොරවල් ටිකයි, ඒකේන බාධක ටිකයි, ඒකේන සේරම ටික අයින් කළාම නිදානේ පේනවා. අල්ලලා බලන්න පුළුවන්, ස්පර්ශ කරලා බලන්න පුළුවන්, ඔඩක්කුවේ තියාගන්න පුළුවන්, ඕන නම් මගේ කියලා මාන්නයක් අදාගන්නත් පුළුවන්. බාධක අයින් කළාම ඒක අපේ අයිතිය බවට පත් වෙනවා. ඒක ස්වභාවික වෙන එකක්. එහෙනම් අට්ඨ සමාපත්තියට පත් වෙන්න සමාපත්තිය අටට අදාළ බාධක ටික අයින් කරනවා. මේ විදිහට සිත පවතින්න ඕනේ. ඒ බාධක ටික අයින් කරනකොට ඒකට හදාල උරුමය ඉමිකාරත්වයට ලැබෙනවා. එනම් සම්මා සමාධිය කියලා කියන්නේ අමුතුවෙන් අපි මාන්සි වෙලා දුක් වෙලා වඩන්න තියෙන එකක් නෙමෙයි. මිත්‍යාව අයින් කරාම නිකන් ලැබෙන එකක්. එනම් කාය සමාධියත් අපි වඩන්නේ නැහැ. කාය සමාධිය පවතිනවා ඒ සමාධියට මතුවෙන්න. ඒ සමාධිය අපි තුල පවතින තියෙන බාධක ටික අපි අයින් කරන්නට ඕනේ. ඒ ක්‍රියාකාරීදයට මෙච්චර කාලය තිබිච්ච ගැටලු ටික නිරවුල් කරන්නට ඕනේ. මෙච්චරයි කරන්නේ. එහෙනම් ආයතන හයෙම අපි අපේ සංවරභාවය දැන් ඉඳලා පුරුදු කරනවා. ඒ අසංවරභාවය නිසා අපේ සමාධිය මතුවෙන්න යම්කිසි බාධකයක් තිබුණා නම් ඒ බාධකය අදින් පස්සේ කවදාවත් මතුවෙන්න බෑ. නැවත අපි තුල තියෙන කායික සමාධියට අසංවර භාවයේ කියන බාධාව කවරදාකවත් ඇති වෙන්න බෑ. එහෙම ඇති වෙන ක්‍රමවේදයක් අපි තුල නිර්මාණය වෙන්න බෑ. මෙන්න මේ කමඨාන දැනට වඩනවා අපි. ඉරට්ට කඩනකොට සම්පූර්ණ හිදලා කැඩෙනවා වාගේ, ගලගල ගලවනකොට සම්පූර්ණ රාජධානියේ පවුර ගැලවෙනවා වාගේ, පවුර සම්පූර්ණයෙන් ගලවන්න යන්නේ නැහැ. හේතුව ඒක ගලවන්න අලියත්තු 5000ක්වත් එපාය. ඒ පවුරු ගලවන්න සද්දන්ත මිනිස්සු එපාය. නෑ, එච්චර මාංශ වෙන්නේ නෑ. එක ගඩොලක් උස්සන්න පුළුවන් පොඩි කට්ටිය එකතු වුණාමත් පවුර ගලවන්න පුළුවන්. කෑල්ල කෑල්ල ගලවන්නේ. ගලගල ගලවන්නේ අවුරුද්දක් දෙකක් යයි. හැබැයි අනිවාර්යයෙන්ම පවුර ගැලවෙනවා. එහෙනම් ඒ සම්මා සමාධියට ඒ තියෙන මිත්‍යා සමාධි ටික අයින් කරනකොට නිකම් මතුවෙනවා වාගේ අපි මේ සමාධි වලින් පළවෙනි සමාධිය කාය සමාධිය. එහෙනම් මෙච්චර දාකල් කාය සමාධියට තිබිච්ච බාධක ටික ක්‍රමානුකූලව අයින් කරනවා. එහෙනම් ඒ බාධක ටික අයින් කරනකොට කාය සමාධිය වැඩි වෙන පුදුමාකාර කායික සුවයක් දැනෙනවා, නිවීමක් දැනෙනවා. කායික සමාධිය කියන්නේ මේකයි කියලා ප්‍රත්‍යක්ෂව අපට දැනෙනවා. එනම් මේ මොහොතේ ඉඳලාම අපි කමඨාන වශයෙන් පුරුදු කරන්නේ කොහමද? මේ ඇසෙන් දැකපු හැම දෙයක් තුළින්ම දිට්ඨියෙන් අසංවර භාවයක් ඇති වුණා. ඒක තුළින් කායික සමාධියට බාධාවක් අටගත්තා. ඇයෙන හැම දෙයක් තුළින්ම අසංවර භාවයක් ඇති වුණා, කලබලයක් ඇති වුණා. ඒ කලබලේ නිසා කායික සමාධියට බාධාවක් අටගත්තා. කල්පනාවක් නැතුව ගිරව්වාගේ කතා කළා. හැම කාරණාවක්ම කලබලෙන් කතා කළා. කිසිම දෙයක් පිළිවෙලක් නැතුව කතා කළා. ඒ අසංවර භාවය නිසා කායික සමාධියට බාධාවක් අටගත්තා. එක තැනක ඉන්න බෑ, එක ඉරියව්වක ඉන්න බෑ, එක අරමුණේ ඉන්න බෑ, පිළිවෙලට ඉන්න බෑ, විවේකයෙන් ඉන්න බෑ. මේ කියන කායික චර්යාවල තියෙන අසංවර භාවය නිසා කාය සමාධියට බාධා ඇති වුණා. මේ බාධා ටික දැන් අපි අයින් කරන්නට ඕනේ. වාඩි වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ ඕනතරම් කාලයක් විවේකයෙන්. මොනම දේ ඇවුනත් පෙනුනත් දැනුනත් ඇඟුණත් සිතුනත් ඒ හැම දේ තුලින්ම සංවර භාවය අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. සංවර භාවයේ මත සිත පීඨවලා 100 ඉන්න ඕනේ. මගේ සංවර භාවය මෙතන පොඩ්ඩක් ගැස්සෙනවා. අර ඇයන සද්දෙල ටිකක් කලබල වෙනවා. අර කුරුල්ලා පොලේ ගන්න ඉතනවා. අර රිලවා පන්නන්න ඉතනවා. ආවල් සද්දේ ඇයෙන්නේ අර ගෙදරින්. ඒ ගෙදරට ගිහලා හොඳට බණින්න ඉතනවා. භාවනා කරන්න දෙන්න කියලා අවවාද කරන්න ඉතනවා. මං ටිකක් අසම්මර වුණානේ. ඒ සද්දේ නිසා මගේ සංවර භාවය ගියානේ. ඒ සද්දේ ඇයෙන්න කලින් සංවරය තිබුණා. ඇවුනම ඒ තැම්පත් ස්වභාවය නැ. මෙන්න මේ අඩු නිවැරදි කරන්නට ඕනේ. තමන් තුළ කිසිම මෝතක අසංවර භාවයක් ඇති නොවෙන්නට නිතරම සීය පවත්වන්නට ඕනේ. තමන්ගේ සංවර භාවය පිරිහීමටපත් නොවෙන්නට නිතරම සීය පවත්වන්නට ඕනේ. මේක තමයි කාය සමාධියේ පළවෙනි ඉරට්ට අපි කඩන්න හදන්නේ. මේක තමයි කාය සමාධිය තුළ පළවෙනි පියවරක් වශයෙන් කමඨාණක් වශයෙන් අපි පුරුදු කරන්නේ. මේක තුළ විශාල නිවීමක් අටගන්නවා. මට්ටම් 6කින් විතර අපි මේ බාධක අයින් කරනකොට ඇත්තටම අපට ඉතින කාය සමාධියක් ඕනේ නැහැ. මේ සමාධි සුවයත් පුදුමාකාර නිවීමක්, පුදුම විවේකයක්. කිසිම තැනකට යන්න හිතෙන්නේ නැහැ, කිසිම දෙයක් ගන්න හිතෙන්නේ නැහැ, කිසිම ගනුදෙනුවක් කරන්න හිතෙන්නේ නැහැ, කිසිම අදහසක් පහළ වෙන්නේ නැහැ කතා කරන්න. අනේ ස්වාමීනි, මේ විදිහටම මේ ආවිස්කල්පේ ඉන්න පුළුවන් නම් කොච්චර කාලයක් අපට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්? නෑ, අපි එතන ඉන්නේ නෑ. ඇයි? සම්මා සමාධියටපත් වෙලා අපි රාහත් වෙලා පිරිනිවන් පානකම් කිසිම සමාධියක් උපාදානය කරගන්නේ නෑ. සමාධිය අල්ලගන්නෙත් නෑ. සමාධිය මගේ කරගන්නෙත් නෑ. එතනට අපි මුලා වෙන්නේ නෑ. අපට සමාධියකට අයිතිවාසිකම් කියන්න එහෙම අදහසක් නෑ. එහෙම ලෝභකමක් අපි වඩන්නේ නෑ. සමාධියක් අයිති කරගන්න එක අපේ අදහස නෙමෙයි. අපිට මේ කෙලෙස් වලින් නිවිලා එතර වෙලා පිරිනිවන් පාන්නට ඕනේ. අපගේ පිරිනිවන් පෑම විතරයි අපේ අදිස්ථානය. අපි පතාගෙන ආපු තුන්තරා බෝධියකෙන් අපේ බෝධියෙන් අපේ වැඩ ඉවර වෙන්න ඕනේ. එච්චරයි අපේ අදිස්ථානය. වෙන මොකවත් අපිට නැහැ. ඒ අවශ්‍යතාවයේ ඉටු වෙන්න අමතරව වඩන එක තමයි මේ සම්මා සමාධිය. සම්මා සමාධියට එක පාට යන්න බෑ. ඒකත් විශාල ඉරටු වලින් ඇතිවෙච්ච පොකුරක්. ඒක එක පාට ඇදෙන්නේ නෑ. ඒකට කාය සමාධිය හදන්න ඕනේ. වේදනා සමාධිය හදන්න ඕනේ. ධර්ම සමාධිය හදන්නට ඕනේ. මේ වගේ සමාධි මට්ටම් කීපයකින් තමයි අපට සම්මා සමාධිය ඉමි වෙන්නේ. එහෙනම් අපි පියවරෙන් පියවරට මේ සමාධිය වඩනකොට හැම මොහොතෙම අපේ සිත අපේ සීය පවතිනට ඕනේ. අපේ සමාධියට ඇතිවෙන බාධා ඉවත් කිරීම, අපගේ කාය සමාධියට මේ දක්වා ඇතිවෙන සෑම අසංවර භාවයක්ම අපි ප්‍රඥාවෙන් දැකලා නිවැරදි කරන්නට ඕනේ. ඒ කැළඹෙන සෑම අවස්ථාවක් තුළම ඒ නිෂ්කලංක භාවයේ තැම්පත් ස්වභාවය අදන්නට ඕනේ. පේන දේවල් තුළින් අපිට ඇතිවෙච්ච සෑම ඒ අසංවර භාවයක්ම නිවැරදි කරන්නට ඕනේ. මේක සතර ඉරියව්වෙම පුරුදු කරන්නට ඕනේ. ජීවිත කාලය පුරාවටම පුරුදු කරන්නට ඕනේ. අපි කියන රාත් බෝධියට පත් වෙනකම්ම පුරුදු කරන්නට ඕනේ. මේක පිරිනිවන් පානකම්ම කළ යුතු දෙයක්. දවසින් දෙකෙන් ඉවර කරන එකක් නෙමෙයි. එහෙම ඉවර කරන හදාසින් කළාම ඒක තුලිනුත් පීඩාවක් අට ගන්නවා. ඇයි? ඒක උදේ වෙනකොට කමටානේ කාලේ ඉවරයි. දැන් මේක ඉක්මනට වඩන්න එපාය. ඒ පීඩණය තුලිනුත් සිත කැළඹෙනවා. මේක විවේකයෙන් කරන්න ඕන එකක්. මේක නිවිලා කරන්න ඕන එකක්. හැම දෙයක්ම සීයෙන් දැකලා සෑල්ලුවෙන් සරලව කරන්න ඕන එකක්. මෙන්න මේ ගුණධර්ම වඩන්නට ඕනේ. අපේ ජීවිත කාලයේ පුරාවටම අපි මොනතරම් අසංවරව සිටියද කියන එක අපි නැවත නැවත සාකච්ඡා කරන්න යන්නේ. අපි ඒවා නැවත නැවත මෙනෙහි කරන්නට යන්නේ. ඒවා සිතමින් අලුතෙන් ඒවා නැවත නැවත තැම්පතුවක් කරගන්නේ. සෑම අසංවර භාවයක්ම අපගේ සමාධියට බාධාවක්. ඒ තුලින් අපි සංවර භාවයේ නිර්මාණය කරන එක, බාධාව අයින් කරන එක විතරයි අපි කරන්නේ. මනෝලෝකවල ජීවත් වෙනවා නම් ඒ සිටිවිලි වලින් අපි අසංවර වෙනවා, කලබල වෙනවා, පීඩාවකටපත් වෙනවා. අපි හැම මොහොතක් තුළම අපගේ සිත අපි නිවලා තියා ගන්නවා, අපේ ඇස් දෙක නිවලා තියා ගන්නවා, කන් දෙකේ ක්‍රියාකාරීත්වය නිවලා තියා ගන්නවා, වචනය නිවාගෙන සිටිනවා, කායික චලනය නිවලා තියා ගන්නවා, සිත නිවලා තියා ගන්නවා. ඒ හැම දෙයක් තුළින් අපි සංවර භාවයයි මේ වඩන්නේ. අපි තුල අනන්ත අප්‍රමාණ ඒ කලබලකාරීත්වයන් තිබුණා, අසංවර භාවයන් තිබුණා. ඒ හේතුව නිසා තමයි අපිට තාම සමාධිය වැඩිලා නැත්තේ. ඒ දුර්වලකම නිසා තමයි අපිට තාම සමාධිය අත්දක ගන්න බැරි වුණේ. එහෙනම් අදින් පස්සේ ඒ දුර්වලකම හට ගන්න බෑ. අදින් පස්සේ ඒ වගේ තැන්වලදී වැරදෙන්න බෑ. හැම තැනම සංවර භාවය අදන්නට ඕනේ. ඇසෙන් අපි සංවර වෙන්නට ඕනේ. ශබ්දවලින් කණෙන් අපි සංවර වෙන්නට ඕනේ. දැනෙන රසවලින් අපි සංවර වෙන්නට ඕනේ. වචනවලින් අපි සංවර වෙන්නට ඕනේ. කායේන වාචා සංවරෝ සාදු කියලා අපි ආලා නැද්ද? මේ කියන්නේ ඒ කායික සමාධියට ඇතිවෙන බාධකයක් අයින් කරන කමඨාණක් අවවාදයක්. අපේ වචන හැම දෙයක් තුළින් අපි සංවර වෙනවා නම් ඒකේන ඒ බාධකේ අයින් වෙනවා. අපේ චලන වලින් අපේ ක්‍රියාකාරීත්වය තුලින් අපි සංවර වෙනවා. අපේ තැම්පත් භාවයේ නිතරම සමාධියක් වශයෙන් අපි පුරුදු පුහුණු කරනවා. කයට එක ඉරියව්වක තැම්පත් ස්වභාවයෙන් විවේකයෙන් ඉන්න කයට පුරුදු කරන්නට ඕනේ. අපේ කය එක තැන තියාගන්න බෑ අපට. ඇයි? එයා වැඩ කරලා පුරුදු වෙලා වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ එයාගේ හැඟම ඉරිවැටිලා. මොනවරි ගාගල පෙරලන්නට ඕනේ, ඇවිදින්නරි ඕනේ. සමහර තපස්වර ඉන්නවා පැය 10ක් විතර ඇවිදිනවා. කොයි වෙලේ බැලුවත් ඇවිදිලා සක්මන් මළු හදලා වාලවල් හදලා ඇවිදිනවා. ඉවරයක් නැහැ. මොකද්ද? එයාගේ කය කැමැති කලබලෙන් ඉන්න. එයාගේ කය තැම්පත් භාවයට කැමැති නැහැ. එයාගේ කය විවේකයට කැමති නැ, මේ අඩුව යාට තේරිලා නැ. දානයක් ගත්තාම ජීර්ණ ක්‍රියාවලිය වෙන්න පැය භාගයක් පැයක් ඇවිදින එක කමටානම්. හැබැයි පැය 8ක් 10ක් ඇවිදිනවායි කියලා කියන්නේ මෙතන මොකද්දෝ ප්‍රශ්නයක් තියෙනවා. පැය 6ක් 8ක් නිදාගන්න ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පැය 16ක් 20ක් නිදාගන්න ගියාට ප්‍රශ්නයක් තියෙනවා. එයාට මොකද්දෝ මානසික ලෙඩක් තියෙනවා. කායික දුබලතාවයක් තියෙනවා. ඒකට ප්‍රතිකාරය අවශ්‍යයි. එහෙනම් පැය 8ක් නිදාගන්න කෙනාට ප්‍රශ්නයක් නැහැ. 16ක් 20ක් නිදාගන්න කෙනාට ප්‍රශ්නයක් නම් පැයක් ඇවිදීමෙන් ජීර්ණ පද්ධතිය ක්‍රියාකාරීත්වය හරිනම් කයට අවශ්‍ය විවේකය ලැබුණා නම් දැන් පැය 10ක් 12ක් ඇවිදිනවායි කියලා කියන්නේ දැන් ප්‍රශ්නයක් තියෙනවා කියලා හංගෙන්නේ නැද්ද? එහෙනම් කය විවේකයට කැමති නැහැ. කය සම්සුන්භාවයට කැමති නැහැ. කය තැම්පත් වෙලා ඉන්න අකමැති. මෙන්න මේ දුර්වලකම් එයාගේ සමාධිය ඈත් කරනවා. එයා තුල තැම්පත් වෙලා තියෙන සමාධිය මතු කරගන්න බාධකයක් වෙලා තියෙනවා. මේ වගේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. මේවා අපේ අඩුපාඩු, අපේ ජීවිතයල පවතින දුර්වලකම්. එහෙනම් අනන්ත අප්‍රමාණ අපේ අසංවරභාවය අද අපට බාධාවක් කියලා අපට තේරුණා. අපි තුල තියෙන සමාධිය ඉබේ මතුවෙන්න අර සෝදාපාලු වෙලා වෙලා වෙලා වෙලා කාලයක් යනකොට දිලිසෙනා වතුර යට මොකක්ද කියනකොට මණිකක් මතුවෙලා කවුරුත් එතන පතල් ඈරුවේ නැහැ. එතන වට්ටියක් අදාගෙන ඒ පස්තික ගරන්න ගියේ නැහැ. ඒ සෝදාපාලුවත් එක්ක ඒ බාධක ටික අයින් වුණාම අර මණික මතුවෙලා පිරිසිදු වතුරෙන් හේදිලා දැන් එයා හොඳට දිලිසෙනවා. එනම් මේ කියන සමාධියත් අපි තුල ඒ විදියට මතුවලා දිලිසෙන්න නම් ඒකෙන් මේ ලෝකේ ආලෝකමත් වෙන්න නම් සාසනය බැබලෙන්න නම් අපේ සමාධිය තුල ලෝක සත්‍යයට යාපතක් වෙන්න නම් අපි කරන්නට ඕනේ මේ බාධක ටික අයින් කරන එක. ඒ සමාධියට තියෙන ගැටලු ටික निराකරණය කරන එක ඒක මේ කමඨාන තුලින් අපි වඩන්නට ඕනේ. එහෙනම් අපි දැනගත්තා අපේ සමාධිය මතුවෙන්න අපේ සමාධිය අත්දැකීමෙන් අපට තේරෙන්න ප්‍රත්‍යක්ෂ වෙන්න අපි තුල අනන්ත අප්‍රමාණ බාධක තිබුණා. ඒක අපේ සංවරභාවයක් අපිට අයිමි වෙච්ච නිසා ඇතිවෙච්ච බාධකයක් කියලා අපට තේරුණා. දැන් ඒ අයිමි වෙච්ච සංවරභාවය අරකින අසංවරභාවයම සංවරභාවයටපත් කරලා අපි ඒක නැවත අයිති කරගන්නට ඕනේ. සමහර අය කියනවා මම ගොඩාක් අවිවේකයෙන් ඉන්නවා. එහෙම ප්‍රශ්න අපට ඇවිල්ලා තියෙනවා. මොකද්ද අවිවේකයට හේතුව? මේක හැමතැනම බඩමුට්ටු තියෙන මේවා දකිනකොට අවිවේකයි. කාමරය හැමදේම අපිලි වෙලයි. ඒ නිසා අවිවේකයි. ඒක ප්‍රශ්නයක් නෑ. අපිලි වෙලම පිළිවෙල බවට පත් කරගමු. කොහමද? මේක මෙතන තියන්න, මේක අතන තියන්න, මේක අවශ්‍ය නැ විසි කරන්න, මේ ටික ඔක්කොම මල්ලකට දාලා බැඳලා එල්ලන්න, මේවා ඇඳට යටට දාන්න, මේක ගබඩාවට දාන්න, මේක කාටරි දීලා දාන්න, මේක එළියෙන් තියලා දාන්න. දැන් කොහමද? අනේ ස්වාමිනී, දැන් මේවා දකිනකොට හරියට සිත නිවෙනවානේ. හරි ප්‍රීතියක් දැකෙනවානේ. මේවා දැක්කාම නිකන් පුදුමාකාර සන්තෝෂ. ඒක තමයි. අපිලිවෙල පිළිවෙල කළාම සිත නිවෙනවා. අසංවරය සංවරය කෙරුවාම ඒ අසංවර භාවයේ තියෙන අඩුව නිරෝධ කරාම ඒ අසංවර භාවයමයි සංවරය බවට පත් වෙන්නේ. පොඩි දෙයයි හදන්න තියෙන්නේ. මා ලොකුවට දේවල් මොකවත් අපිට කරන්න ඉතුරු වෙලා නැහැ. එහෙනම් අසංවර භාවයට අපි ගැටෙන්න යනවායි කියලා කියන්නේ අසංවර භාවය එන්න එන්න ශක්තිමත් වෙලා අර කියන නිදානේ තවත් යටට යනවා. අර සමාධිය කවදාවත් මතුවෙන්නේ නැහැ කියන තත්ත්වයටපත් වෙනවා. එහෙනම් අසංවර භාවය නැති කරන්න නැවත දත්මිටි කාගෙන එකක් කරන්න යන්නේ නැහැ. ඒ දුර්වලකම් දිහා 100ෙන් බැලුවාම ඒ අසංවර භාවයේ සංවර භාවයටපත් වෙනවා. ඇස් දෙක නිතරම දුවනවා මේ නාම රූප වලට හරියට බලනවා නැමතනම බලනවානේ. මේ කළු ඉන්ද්‍රිය එක ඉරියවකින් නැනේ. පේන එකක් දේ තුලින් සෑයීමටපත් වෙනවා. හැම දෙයක්ම දකින්නේ හැම දෙයක්ම දකින්න එයා කැමති වෙන නිසා එක දෙයක් දකින්න ඒ කැමැත්තට යව උරු කරනවා. පේන දේ තුලින් ඒ සංවර භාවයේ සෑයීම එයාට පුරුදු කරනවා. අන්න කළු ඉන්ද්‍රිය තිබ්බ තැන වාගේ ඒම මිටිනවා. එහෙනම් මේ විදියට ඒ තියෙන සෑම අසංවර භාවයක්ම තේරුම් අරගෙන ඒක සංවර භාවයේ බවට පත් කරනවා. කිසිම අසංවර භාවයට තරහා ගිල්ල ගැටිලා ඒක නැති කරන්න රෑදවල් දෙකේ නිදි මරාගෙන වෙසෙන්න. එතකොට අසංවර භාවය තව තවත් වැඩි වෙලා තියෙන සංවර භාවය තව තවත් අඩු වෙලා අරකින සමාධිය ලැබෙන්නේ නැහැ. මානසික විකෘති භාවයන් අපට ඇති වෙනවා. මානසිකව අපි ලෙඩ වෙනවා. එහෙනම් අපි ඇසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින් අපි සංවරය පුරුදු කරනවා, තැම්පත් ස්වභාවය පුරුදු කරනවා, විවේකය පුරුදු කරනවා, නිස්කලංක භාවය පුරුදු කරනවා, උදකලාව පුරුදු කරනවා. මෙන්න මේ දේවල් තුලින් අපේ සංවර භාවය අපි කමඨාණක් වශයෙන් දැන් ඉඳලා අපි වඩනවා, පුහුණුව ලබා දෙනවා. එහෙනම් අපේ ජීවිතේ අපි ඒකාන්ත වශයෙන්ම සම්මා සමාධියටපත් වෙනවා. සමාධිය අපි තුළම තියෙනවා. ඒක මතු කරගෙන ඒ සමාධිය අපේ ප්‍රඥාවට අනුව අපි ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒක අත්දැකීමෙන් දැනගන්නවා. එහෙනම් මේ කාරණාව අපිට ඉක්මනටම වඩන්න බොහොම ක්‍රමානුකූලව නිවැරදිව ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නට අපට මේ ಗುಣධර්ම අපට විශාල ශක්තියක් වෙනවා. විශාල පීඩක් වෙනවා. අපේ බාධක දුර්වලකම් නිවැරදි කරගන්න මේක හොඳ අවවාදයක් අනුශාසනාවක් වෙනවා. එහෙනම් අපේ කමඨාන වඩන්න ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම අසංවර භාවය තුලින් අපි තුල කැළඹිල්ලක් ඇති වුණා, අපි තුල පටිගය වැටි වුණා, ද්වේෂය අටගත්තා. මේ වගේ දුර්වලකම් නිසා අර තැම්පත් භාවය, නිස්කලංක භාවය, ඒ සමාධිය අපට අයිමේ වුණා. එහෙනම් මේ සෑම අසංවර භාවයක්ම 100ෙන් දැකලා අපි සංවර භාවයට පත් කරගන්න මේ කමඨාන මේ මොහොතේ ඉඳලා වඩනවා. එහෙනම් මේ කමඨාන් දේශනාව මේ තුලින් අපි දැනගත්ත අවබෝධය අපට ලැබිච්ච අවවාද අනුශාසනා සෑම දෙයක්ම අපගේ කාය සමාධිය පිණිස මේ ලබාපු මිනිසත් භවයේ සමාධිය අත්දැකීම පිණිස අප සියලු දෙනාටම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.